මේ දෘෂ්ටියෙන් බැහැර වෙන්න කියන එක මොකද දෘෂ්ටිය ඇස නැත කියන අංශ දෙක. දැන් නිස්කන්ධ පංචකය පිළිබඳ වුණත් මේ ලක්ෂණ අපි දිනනවා. බොහෝ දෙනෙක් අබ්බේ පුද්ගලෙක් නැහැ කිසිම දෙයක් නැහැ කියලා නාස්තික වාදයට වැටෙනවා. මෙන්න මෙතෙන්දී අපි ඉතාම පරිස්සම් වෙන්න ඕන මාර්ගය. එතකොට ඇස කියන එකත් අන්ධයන් නැත කියන එකත් අන්ධයන්. මෙන්න මේ දෙකෙන්ම දුරු වෙලා හේතුඵල ධර්ම පදනම් කරගෙන බුදුහාමුදුරු ධර්මයේ සඳහන් කරනවා. කුමක්ද ඒ පදනම? අස්මින් සතේ ඉඳන් කෝටි අස්මින් අසතේ ඉඳන් නෝටි ඉමත් සෝපාදා ඉඳන් උපද්දති ඉමත් නිරෝධා ඉඳන් නිරෝධති කියන පදනම. මෙන්න මේක තමයි පින්නතුනි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දර්ශනය තියෙන සුවිශේෂී අනුශාසනාවක් නේ. හරියට වාහනයක් ගත්තොතින් ඒ වාහනේ එන්ජිම වගේ. අපේ ශරීරය ගත්තොතින් අපේ ශරීරයේ හදවත වගේ. පින්නතුනි මෙන්න මේ හේතුඵල ධර්ම පදනම් කරගත් න්‍යාය. මේක ඊටාම කෙටියෙන් දේශනා කරලා තියෙනවා. දුක තෘෂ්ණාව තියෙනකොට දුක තියෙනවා, තෘෂ්ණාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා කියන එක කියලා තියෙනවා. මේකම දොළොස් සංස්කාරයකට කියලා කියනවා. අවිද්‍යාපත්‍ය සංස්කාරාදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ කියනවා. මේකම වෙනතුනි තවදුරටත් තීත්‍ය කරගන්න පටහන ප්‍රකරණයේදී සූවිච්ච සත්‍යය ඇදලා දේශනා කරනවා. විවිධ න්‍යායවලින් විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ගේ මානසිකත්වය අනුව බුදු ආන්දරමේ කාරණ අපට දේශනා කරන්නේ. එන්සා පිළිතුරි ලෝතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් අහනවා. ඒ ධර්මයේ ඉතාම ගැඹුරු සත්‍යය නුවණින් සත්‍යයන් කරගන්නවා. හැබැයි එහිම අවබෝධ කරගන්න කියලා අනිත් ප්‍රාථමික ගුණධම් ටික අපි අමතක කරන්නේ නෙමෙයි. දැන් සම්හාරයක් ගන්න ලොකු මාන්නයක් වෙනවා. අපි දැන් වාග් ගැඹුරු ධර්ම කාරණා ගන්නවා. අපි අභිධර්ම පන්තිලෙන් යනවා. ඒ නිසා අපි සාමාන්‍ය පින්කම් ආදිය කරන්න ඕනේ නැති කෙනා කල්පයක් තියෙනවා. එහෙමකක් නෑ පින්නතනි. මේ ඉහළයි ඉහළ ගුණධම් වලට යනකොට අල්ලහායව රකිමින් අල්ලහායවගේ පිළිතුර තමයි ඒ ඉහළ ගුණයන් කරා යන්නේ. ඇතැමිට ඉහළ ගුණධම් රකින්නවායි කියලා හිතන්නේ ණය කියන්නේ සාමාන්‍ය ප්‍රාථමික ගුණධම් එකවල නෑ. අපි එයාට කියනවා ඒ අය මේ පොළොවේ නෙවෙයි ඉන්නේ කියලා. පොළොවේ මොන කෙරෙන්නේ? මහ පොළොවේ පය ගහලා ඉන්න අය හැටියට පින්නතුනි අපේ ධර්මයේ කියන සුවිශේෂී ලක්ෂණ ටිකක් තමයි කරණීය මෙත සූත්‍රයෙන් සඳහන් වන්නේ. යම් කිසි ශාන්ත පදයක් කැමති නම් ඒ ශාන්ත පදය කැමති වෙන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ ටික ඇන්නේ. හොඳට මේ කාරණා අනුවමින් නිතර නිතර මෙහි කරන්න ඕන. ශාන්ත පදයකට යන කෙනා නිදින ලක්ෂණ ටික. සම්පෝ උජෝජ උජෝ ඥාති වන්නේ ඉන්නේ සරල දාහ කරන්නේ. දන්ත වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, වඩාත් ඍජු වෙන්නට ඕන, මුදු වෙන්නට ඕන, අනතිමානී ගතියෙන් යුක්ත වෙන්න ඕන, නද දෙයින් සතුට වෙන්නට ඕන. මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් කියලා ඊළඟට පින්වතුනි දක්වනවා මෛත්‍රිය ගැන. මාත්‍රයථානියම් කුට්ටං කියලා උදාහරණයක් දක්වනවා. එකම කුටෙන් අම්ම කෙනෙක් ඒ දරුවාට යම් කිසි සෙනෙහසක් දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසකින් යුක්තව පින්වතුනි මේ ශාන්ත පදේ කරා යන්නට ඕන. යම් කිසි කෙනෙක් මෙන්න මේ ලක්ෂණ අමතක කරලා යනවා නම් හොඳින් මතක තියාගන්න ඔබ ඒ යන්නේ ශාන්ත පදිය කරන්නේ නෙවෙයි කියන එක. ඔබ හුඟක් ධර්ම කාරණා දන්න කෙනෙක් වෙන්නට පුළුවන්. හුඟක් ධර්ම කඩපාඩමින් කියන්න පුළුවන් කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් පින්වත්නි, කරණීය මෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ ටික ඔබ ළඟ නැත්නම් ඔබ යන්නේ ශාන්ත පදිය කරන්නේ නෙවෙයි. ඇතැම් විට කෙනෙක් හිත තියෙනකල ධාන අභිඥා ලබන්නත් පුළුවන්. දැන් දේවදත්ත මහන්තරේ වගේ කෙනෙක්. නමුත් ශාන්ත පදය කරන්නේ වෙයි කියේ. මේ නිසා පින්නතුනි ධර්ම මාර්ගය අධ්‍යාත මේ කරුණ මැනවින් පස්සක් කරගන්න ඕන. ඒ අපේ ජීවිතේට ආලෝකයක් වෙනවා. පින්නතුනි අපේ ජීවිතයක වටිනාකම තියෙන්නේ ධර්මයේ අපි කොයිතරම් අපේ ජීවිතවලට භාවිත කළාද කියන කාරණේ මත. ඒ වගේමයි මේ ධර්මය කොච්චර භාවිතා කළාද කියන එක තීරණය වන්නේ. ඇසෙන් රූපයක් දැකලා ගැටෙන් අරමුණක් ආපු අවස්ථාවෙන්. කනෙන් ශබ්දයක් අහලා ගැටෙන්න අවස්ථාවක් ආපු වෙනකොට තමයි මේ ධර්මය අපි කොච්චර භාවිත කළද කියන එක බලාගන්න හැකියි. මේ පිළිබඳව අපි අනෙක් විතර ගන්න කරමු. බාහිර පරිසරවල සාධක අනුව අපට නොකෙටි නොයලින් පුළුවන් නම් අපි අන්න ධර්මයේ ප්‍රයෝජන අරන් తీරුම්. මේක තමයි අපි ධර්මයේ දැක්හා දෙකෙන ගේ සාධකේ. ඇතැම් විට අපි බාහිර පරිසරයේ සාමකාමීව ජීනකොට අපි හොඳට දැම්පත් හරියම සංකුම්. දිනුදුනි බාහිර පරිසරයේ මේ ශාන්ත භාවය අනුව පුද්ගලයේ තිරණය කරන්න බෑ. පුද්ගලයේ තිරණය කරන්න ඕන බාහිර සාධක ටිකක් වෙනස් කරන්න. එතකොට තමයි අපි ධර්මයෙන් ප්‍රතිඵල අරගෙන දෙන්නේ කියන එක තේරෙන්නේ. මේ කරුණ අපි නිතර විතර සිතින් ඉස්සනවා. අද මා මේ විනසුන ධර්ම දේශනා කිරීමට මාත්‍රකාවක් තියෙනවා රඟස්යෙන් සංගුත්තනිකායේ ඛණ්ඩ සංගුත්තේ යන බහාර සූත්‍රය. බහාර සූත්‍රය. මේ තමයි අපි හිතන දේ ගන්න. හරියට සමහර වෙලාවෙදී බහාර බහර කියලා පාලි භාෂාවෙන් කියන්නේ බරට. දැන් අපි කෙනෙක් මොළේ මොන හරි තියාගෙන යනවා අපි කියන ලොකු බරක් කියලා. එතකොට ඒ තියෙන බරක් යම්ක සමානික බරක්. අපි පැහැදිලිවම බලමු කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන බර මොකක්ද කියලා. බාර හවේ පංචස්කන්ධෝ බාර ආරෝහිත කුංගලෝ බාර ගානම් දුක්ඛං ලෝකේ බාර නිත්‍යේ පනං සුභං මෙන්න බුදුසාන්තරණ සම්ප්‍රදාය. උන්වහන්සේ දේශනා කරනවා බාර හවේ අන්තස්සන්දු ලෝකේ පින්තුනි බාර කියලා කියන්නේ මොකටද? අන්තස්සන්දයට නැත්නම් පංච උපාදාන සංදේයට. මොනවද පංච උපාදාන සංදේය කියලා කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය ආදී මේ ස්කන්ධ පහ. ඒවා උපාදාන හැටියට ග්‍රහණය කරනකොට අපි කියනවා ග්‍රහණය කරන්න පුළුවන් ලක්ෂණ තියෙනකොට අපි කියනවා අංක උපාදාන ස්කන්ධ කියලා. මෙන්න බලන්න. එතකොට රූපය කියලා කියන්නේ මොකද්ද? සතර මහා භූත රූප සහ ඒ ආශ්‍රයෙන් උපාදාය රූප වලින් හැදිච්ච මේ රූපේ. ස්කන්ධ කියලා කියන්නේ නැත්නම් පාළියේ ඛණ්ඩ කියලා කියන්නේ කොටක සමුහයක කියන නාමය. එතන මේ රූප ටික ඔක්කොම එකට එකතු කරලා රූපස්කන්ධ කියලා කියන්නේ. එතකොට ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ආග්‍රහණයයි, දිවයි රසයයි, කයයි ස්පර්ශයයි කියන මේ නාමවල කියනවා රූප කියලා. මෙන්න මේ රූපේ ආශ්‍රයෙන් යම් කිසි සැප දුක් ආදී වේදනාවක් හටගත්තනම් ඒ වේදනාව විවිධ ප්‍රභේද තියෙනවා. නමුත් එකම වේදනාව විවිධ ප්‍රභේදවලට බෙදෙනවා. සැප දුක් උපේක්ෂාදී වේදනාවක් ලැබුණා නම් අන්න ඒ වේදනාවට කියනවා වේදනත් අන්දේ කියලා. ඇස රූපේ ආදී ඒ අභ්‍යන්තර ආයතන හා බාහිර ආරමුණු එකතු වෙලා යම් කිසි ඇඳෙන ගැනීමක් ඇති වුණා නම් අන්නේ ඇඳෙනීමට කියනවා සංඥා කියලා. ඒක කණෙන් ඇති වෙන්න පුළුවන්, ඇස ඇසුරෙන් ඇති වෙන්න පුළුවන්, නාසය ඇසුරෙන් ආදී ඉන්ද්‍රියන් හයෙන් මේක ඇති වෙනවා සංඥා. සංඛාර කියලා කියන්නේ ඇස් කන් නාසාවේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ඇතිවන සිතිවිලි නැත්නම් චේතන. චේතනහං වික්ඛවේ සම්මං වදාමි කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේ චේතනාව තමයි කර්මයේ කොටස් වන්නේ. සිතින් සිතන කරන දේවල්. ඒකට කියනවා සංස්කාර ඡන්දය කියලා. විඥාන ඡන්දය. විඥාන කියලා කියන්නේ අසකන නාසාදී මේ ඉන්ද්‍රියන් හය මූලික කරගෙන තිබෙන දැනගැනීමේ ලක්ෂණය. විඥාන ලක්ෂණය කියනවා විඥානය කියලා. දෙන්නුනේ අපි ජීවිතේ යම් තාක් දේවල් රැස් කරා නම් අපි යම් තාක් දේවල් අනාගතයේ බලාපොරොත්තු වෙනවා නම් යම් තාක් දේවල්ට අපි කැප වෙනවා නම් යම් තාක් මානසික දුක් පීඩා දෙනවා නම් ඒ සියල්ලම පිළිබඳව මෙන්න මේ ඡන්ද පහෙන් කැටලා දෙනවා. මේ දෙකව කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න ගිහිල්ලා උන්වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛා ආදී වශයෙන් සඳහන් කරලා අවසානම වැදගත්ම ප්‍රකාශය දේශනා කරනවා සංකීර්ණ පංචපාදාන සංඝාදම්මය. කෙටියෙන් ගත්තොතින් පංච උපාදාන ඛණ්ඩයම දුකයි කියන කාරණා. තින්න තිනර ජාති ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම තියෙන්නේ දුක හැටියට එනවා නම් එන්නේ මේ පංච උපාදාන ඛණ්ඩය මතයි. එතකොට ජාති දුකයි පංච උපාදාන ඛණ්ඩ දුකයි දෙකක් නෙවෙයි. අර මුලින් කියපු සරලව කියපු කාරණා ටික ගැඹුරින් අන්තිමට කියන්නක් මේ කරාසිය කළ දැක්වා සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩා දුකයි. තේනතුනි ලෙඩ වෙන එක දුකයි කියන කාරණය දේශනා කරන්න ලෝකයේ බුදුරේ කවස්ස නැහැ. මහලු වෙන එක දුකයි කියන්න බුදුරේ කවස්ස නැහැ. මරණයේ දුකයි කියන එක දේශනා කරන්න බුදුරේ කවස්ස නැහැ. ලෝකයේ පහළ වෙන බුදුරේ දේශනා කරන මේ දුක පිළිබඳව ප්‍රධානම අර්ථ විවරණය තමයි සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩා කියන කාරණය. හැබැයි කාරණේ දේශනා කරන්න ගිහිල්ලා උන්වහන්සේ ඊට කලින් අර සරලව සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය දේශනා කළා කියනවා. බුදුහාමරගේ ධර්ම දේශනාව ලක්ෂණයක් මේක. සරල වේයින් සංකීර්ණ දෙයට යන්නේ. නොගැඹුරු දෙයින් ගැඹුරු දෙයට යන්නේ. දන්නා දෙයින් නොදන්නා දෙයට යන්නේ. මේක වර්තමාන අධ්‍යාපන සංස්කෘතවලවත් තියෙන ලක්ෂණය. එතකොට අර සාමාන්‍ය මිනිසාට තේරුම් ගන්න පුළුවන් කාරණා ටික කියලා ඊළඟට පිටුනේ දේශනා කරනවා සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩා දුක් කියන කාරණය. මෙන්න මේක අපි ඉතාම නුවණින් අවබෝධ කරගන්න ඕන කාරණා. මෙන්න මේ උපාදාන ඛණ්ඩ පංච කියන දේ මහා බරක් නේ. බොහෝ දෙනෙක් ඇදමිට බඩමුට්ටු බිම තියලා ඉන්නවා නම් හරියට පැහැදිලිව ඉන්නවා කියලා හිතනවා. නමුත් පිටුනේ මේ දුවට අපි ඒ ගැන තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් යමක් ග්‍රහණය කරගෙන ඉන්නව නම් මතක තියාගන්න අපි මහා දරම් පොළේ කියන්නේ. දිනක් ස්වාමීන් වහන්සේලා උදෑසන කාලයේ පින්දපාති වැඩම කළා. පින්දපාති වැඩම කරන අවස්ථාවේදී උන්වහන්සේලා ගමන් කරේ රජතුමාගේ රජවාසලන්තෙදී. රජමාලිගාව අසලින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලා දැක්කා රජතුමාගේ මාලිගාවේ නිදුලේ සමහර වැරදි වැඩ කරපු අය, තොරකම් කරපු, මන් පහරපු, නිදිමරපු ආදී මේ වැරදි කරපු අය රජමාතලේ නැඳලා තියෙන දැක්කා නිදුලේ. මේක දැකපු මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරු හම් වෙන්නවට පස්සේ සඳහන් කරනවා බහදුර වහන්සේ අපි මේ කාරණයක් දැක්කා ඉතාම ගලවගෙන යන බැරි අමාරු දම්වැල් වලින් මේ මිනිස්සු නැඳලා තියෙන දැක්කයි කියලා. බුදුහාමුදුරුවෝ කියන කාරක බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි ඔබලෝ දුක් දැනෙන්නේ ඕවයි මේකට අවුරුද්දක් දෙකක් 10ක් ජීවිත කාලයක් වෙන දුක්. ඔයිට වඩා අන්නවන් බරපතලම ධම්මල් අපේ ජීවිතවල තියෙනවා බැඳීම් තියෙනවා. මොනවද එන්නේ ඒ බැඳීම් තමයි පිටුපිට දරුවන්ට ඥාතීන්ට ජීදොරින කලම්වල තියෙනවා. ඒ ආශාවන් අරක වඩා ප්‍රබලයි කියලා දේශනා කරනවා. ඉරේ විලංගුවේ වැඩෙනවට වඩා දැඩි බන්ධනයක් තමයි දරුවන්ගේ ඥාති මිත්‍රාදී ආදී වශයෙන් මේ දේවල් සඳහා තියෙන බැඳීම. ඒකට හොඳම උදාහරණ තමයි පිළිතුරු බෞද්ධ සාහිත්‍යයේ නිතරම කතාබුවක් සඳහන් වෙනවා. සමහර නියමිහිල්ලත් සමන්ගේ දරුවෝ ආශ්‍රයෙන් ඉන්නවා මේ බැඳීම නිසා. සමහර දරුවන් කුඩා කාලේ මිය ගියා නම් අම්මා තාත්තා ඇතැම් විට සමහර අමනුෂ්‍යයන් වෙලා ඒ දිවස සමීපීතගෙන සමහර දරුවන් ආරක්ෂා සමහර ඇත්තන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන දුප්පත් අයට අමනුෂ්‍යයන් වශයෙන් ඉඳගෙන යම් යම් දුක් කරපුවා. ඇතැම් විට මැනික් ගලක් වගේ දෙයක් කෙනාට දාන්න ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී අමනාපකම් වලින් ගියොත් ඒත් එහෙමයි. අන්තිම මොහොතේ පොඩි යමනාපකමක් ඇති බොහෝ කාලයක් සතර දැනී නැති වෙනවා. එතෙන් මිට බ්‍රේක් විදියට නඩලු කැටි කරනවා, කරදර ඇති කරනවා, විරෝම දර්ශන දෙන්නුම් කරනවා. මේ වෙලක් වෙනස් වෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා බාහිර භෞතික දේවල් වලින් සාමාන්‍යයෙන් පැඳලා තියෙන දේවල්ට වඩා මේ මනසින් ඇතිවන බන්ධනය මහා ප්‍රබලද. මෙන්න මේ බන්ධනය තමයි යමක් අපි රෝහාදීනේ ඉස්සන්ද පංචකය තෘෂ්ණාවයෙන් හැත්තැන් ආසාවෙන් ඒ වගේම මානවයෙන් දෘෂ්ටි වශයෙන් යමක් ග්‍රහණය කළා නම් ඒ බන්ධනය බොහොම ප්‍රබලයි. ප්‍රබල විතරක් නෙවෙයි පිළිතුරු අපේ ඉස්සර මහා බරක් වෙනවා. කෙනෙක් බලන අමනාප නොදී අපි කොයි තරම්නම් ඉතර සීල අපිරවන්නේ. ඒ වගේම යන්ති කෙනෙක් කියන දැඩි ආස්තාවක් ඇති කරගන්නා නම් ඒ ආස්තාව නිසා කොයිතරම් අපි මානසික දුක් වෙනවද, කොයිතරම් පීඩාවක්ද? ඇතැම් විට එක කෙනෙක් හඳුනාගත්තොත් අපි හිතන් ඉන්නවා හඳුනාගත්තේ හරි හොඳයි කියලා. කෙනෙක්ගේ දුරකථන අංකයක් එහෙම ලැබුණාම අපි සතුටු වෙනවා, කතා කරන්න පුළුවන් කියලා. නමුත් වෙනතුනි ඒ ඇතිවන බන්ධනයත් එක්ක ඇතිවන දුක්ඛිත නොවීම බැලුවෙන් අපට මේ සමහරේ තේරුම් ගන්න පුළුවන්. එනිසා බුදුහාමුදුර දේශනා කරන බර කියලා කියන්නේ මෙන්න මේ උපාදාන සංග පංචකයේ තියෙන බර. දැන් අපි බලමු සීලතුනි අපි ඇස්ින් යමක් දැක්කනම් දැක්ක ගමන් නැති වෙනවා ඇසයි රූපයයි ස්පර්ශයයි කියන මේ තුනේ එකතුවෙන් විඥානය හට ගන්නවා. එතකොට ඇසයි රූපයයි කියන දෙක රූපස්කන්ධයෙන් ඒ තුන ස්පර්ශය සමග ඇති වෙච්ච ස්වභාවය විඥානය දැනගැනීම. එතකොට විඥානයේ තියෙනක විඥාන සංඥය ඒ වගේම යම් වේදේක සංසංජානාදී යමක් විනී දෙක හඳුන ගන්නවා. අනේ හඳුන ගන්න ස්වභාවය තමයි සංඥා සංදේ කියන්නේ. ඒ වගේම එක විතරණය කරනවා. ඒක යරි යලෙත් සිටින් සිටන සංස්කාර කර ගන්නවා. මේක සංස්කාර සංඥය. ඒ වගේම මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හැටි රූපයක් දැක්කනම් අනේ සංඥාවක් නැවෙනම් මේ හැම මොහොතෙම චිත්තෝ මේක ඇති වෙනවා කෙනිකෝ නිරෝධයද අපි ඇතැමෙන ඇස්තිය ගන්න මොහොතේදී උපාදාන ස්කන්ධ පංචකයෙන් නිර්මාණය වෙලා පංචකින් මෙතන දීවුද ආයි අලුත් උපාදාන ස්කන්ධ පංචකයෙන් හැදෙන මෙන්න මේ ගැටලුව නිසා මෙන්න මේ යථාර්ථය තුළින් අපි පින්නතුනි බොහෝ විට දුක් පීඩාවට පත් වෙනවා. බුදුහාමුදුර පින්නතුනි අපට මේක හොඳට පැහැදිලි කරලා දීලා මේකේ යථා ස්වභාවය නිවැරදිව අවබෝධ කරලා දීලා මේ නිදහස් පන්නේ අපට අනුසන්නන්න. යම් කිසි කෙනෙක් පින්නතුනි අපේ සමස්ත ජීවිතයම තමයි මේ උපාදාන සංග පංචකයෙන් දේශනා කළේ. යම් කිසි කෙනෙක් කියනවා නම් මෙන්න මේකෙන් බැහැරව මට දෙයක් තියෙනවායි කියලා බුදුහාමුදුරේ දේශනා කරන එක වචන මාත්‍රයක් විතරයි. අපට යම් පිළිමක් කඩමක් තියෙනවා නම්, අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම්, විභාගයක් සමත් වුණා නම්, රැඳියාවක් කරනවා නම්, අන්දරගත කෙනෙක් ඉන්නවා නම්, දේපලක් තියෙනවා නම්, තමන්ගේ ශරීරයක් තියෙනවා නම්, ඊනියක් දැක්කා නම්, අනාගතේ යන්න තැන අපේක්ෂාවෙන් ඉන්නවා නම්, මේ සියල්ලම පිළිතුරුනේ. මේ අංග පංචකය දුරයි කියලා තමයි මේක හරියටම දෙයක්. මේක තවත් එකලොස් ආකාරයකට බුදුහාමුදුරු විස්තර කරා අපට. සෝමාදී අංග පංචකය එකලොස් ආකාරයකට දැක්වුවා. කොහොමද? අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, සීන, ප්‍රණීත, සුඛුම, ඕලාරික, දුර, ළඟ කියලා. මෙන්න මේ පහ වෙන තුනේ මෙන්න මේ 11 ආකාරයෙන් දක්වලා සමස්ත මිත්‍රයේම යම් කිසි සත්‍යයක නිඥාණයකින් සමුදාය මේ තුන දක්වලා තියෙනවා. අපි කියන තුනේ තවත් කල්ප ගානකට පස්සේ ඈත ග්‍රහලෝකයක දූවිලි අංකුවක් පිළිබඳව හෝ ආස්තාවක් තියෙනවා නම් අන්න ඒකත් වෙන තුනේ මෙන්න මේ අන්ද පංච කිසුලාර කරුණු 11කින් එකට හෝ කියන එකයි. ඒ බැහැරම කිසිම දෙයක් අපිට ගන්න දෙයක් නෑ. යම් කිසි කෙනෙක් පින්නතුනේ මෙන්න මේ උපාදානස්කන්ධ පංචකය පිළිබඳව ඇලුම මාන්නය දෘෂ්ටි අඩු කරගන්නවා. ඒ අඩු කරගත්තු ප්‍රමාණයට පින්නතුනේ දුක අඩු වෙනවා. දැන් අපි කියමු මෙතුලෙන් විවිධ දේවල් කියන්න අපිට. සමහර දේවල් සීතල කරනවා, සමහර දේවල් හස්තය කරනවා, සමහර වායු සමස්කරණය කරනවා, ආලෝකය දල්වනවා. මේ විවිධ දේවල් කරනවා. නමුත් මේ හැම දෙයක් මෙයන් ඇර විදුලිය යන්නේ. විදුලිය ප්‍රධානත්වයේ ඕස්කරණම් අර හැම දෙයක්ම ක්‍රියාකාරීව නැහැ. දැන් සීද කරණියත් ක්‍රියාවිරේක සුණා, හෑන් එකත් ක්‍රියාවිරේක සුණා, රූපවාහිනියත් ආලෝකේ නැතිදී ගියා, ලයිට් එකෙත් විදුලි බලපෑ ආලෝකේ නැති වුණා. මේ සියල්ලක්ම එක විදිහ නැති වුණා අර මේන් ස්විච් එක ඔන් කිරීමත් එක්ක. අන්නේ වගේ තමයි වෙනතුනි. මේ උපාදාන ඛණ්ඩ පංචකයේ පිළිබඳව තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන දුරුකරණම්. ඒ දුරුකරණාගේ වෙනතුනි සියලුම දුක් නිරතුරුව. ඒ කෙනාට ඇතැම්බෙන්ට බඩු පාණ්ඩුවක් තියෙන පුළුවන්. ඒ කෙනාට ගරුවමුගක් තියෙන පුළුවන්. ඉඩ කඩන් මුගක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු පියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දුකට ගන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ බඩු මුට්ටු අඩු වුණාම දුක අඩු වෙනවා කියලා. මේක වැරදි ආකල්පයක්. බඩු මුට්ටු අඩු වීමෙන් සුද්ධ පවිත්‍ර කරන්නේ සූවිලියක් කරන කියන දුක නඩු වෙනවා. නමුත් වෙනතුනි බඩු මුට්ටු අඩු නැහැ කියලා දුක අඩු වෙන්නේ නැහැ. එහෙනම් කැපටින් ඉන්නවනේ නම් ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඒක ඇදෙනෙමිට හැරමිකියා පොල්කට දැකෙත නැති. බඩු මුට්ටු අඩු නැහැ කියලා දුක අඩු වෙන්නේ නැහැ. මේ පිළිතුර නැහැ තිස්සුත්තු පොදන රජතුමා රහත්තුනි. රාජ කෙනෙක් වත්ෙන් ඉඳිති. රාජ්‍යෙ හිමිකරුවෙක් වත්ෙන්. මහා මාලිගාවක හිමිකරුවෙක් වත්ෙන් ඉඳගෙන රහත්තුනි. එනිසා බඩු බාණ්ඩ අත්හැරියටම නෙවෙයි සැපත ලැබෙන්නේ මේ ඉතින් ඒ පිළිබඳව තියෙන බැඳීම අඩු කරගත්තු කර්මද. දැන් සමහර කෙනෙක් කෙනෙක්ගේ කමනාප වුණාම කියනවා මම මෙයා අයිතලා ඉන්නේ කියලා. එයා ගැන මාත් එක කතා කරන්න තේපා කියලා කියනවා. නමුත් අයින් කරාට පින්නතුනි ඉතින් ඒ අයින් කරපු එකත් හැදිය කරන්න ඉතරකින් ඉන්නේ. ඒක නිතර හිතනවා. මම හොඳයි දෙකක් යාද කළා ආදිවාසී ඉතින් නිතර හිතුවේ අයින් කරාට කොහොමද දැන් අල්ලගෙන ඉන්නේ? එන්නා පින්නතුනි භෞතික වශයෙන් අයින් කිරීම මත නෙවෙයි තීරණය වන්නේ පුද්ගලයා කොච්චර බැඳීම් වලින් මරණ කියන කාරණා. බුදුදහමේ මේ පිනදෝස් පැහැදිලිවම අපට හරුමු කරනවා. එන්නා පින්නතුනි උපාදානස්කන්ධ පංචකයම මේ පිළිමතව තියෙන ඇල්ම අඩු කර ගැනීම සඳහා මාවත මොහන්දේ දේශනා කළා. කොහොමද මේක ආකාර කීපයකින් බලන්න ඕන. මොනවද මේ ආකාරය? සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා. සමුදය කියලා කියන්නේ රූප ස්කන්ධය ආදී මේ ස්කන්ධ ඇති වෙනකොටම බලනවා දැන් මේක ඇති වුණාද කියලා. මේ සාගත ටික එකතු වෙන්නේ මේක ඇති වෙනවා. ඒ ඇති වෙච්ච දේ අත්ංගමේ කියන්නේ ඒක නිරුද්ධ වෙනවා. මේකට වය කියලා කියනවා. වැය කියලා කියනවා, වියර් කියලා කියනවා. මේ ඇති වෙච්ච දේ නිරුද්ධ වෙනවා. ඒ වගේම ආස්වාද කියලා එකක් තියෙනවා. ආස්වාදයක් මේක තියෙනවා. ඇතිම රූපයක් දකින්නකොට ඒ රූපයේ ප්‍රිය රූපයක් නම් යම් කිසි ආස්වාදයක් තියෙනවා. අනෙන් අහන සත්‍යයේ යම් කිසි විදිහකින් ඒ ප්‍රියමනාප සංඥාවක් නම් ඒකේ යම් කිසි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට බුදුහාමුදුරුවෝ රොස් කියලා නැහැ. ආස්වාදයක් ලෝකේ තියෙනවා. ඒ ආස්වාදේ නිසාම තමයි පුච්චිලා මෙච්චරම මේ සඳහා ඇලෙන්නේ කියලා දේශනා කරා. හැබැයි මේතුනි ආස්වාදය බොහොම ටික වෙලාවයි තියෙන්නේ. අල්ප ආස්වාදයි බහු ආදීන. දැන් බලන්න මේ කෙනෙක් මෙතන වාඩි වුණා. වාඩි වෙච්ච මොල් මොහොතේ හරියම සනීපයිනේ. දැන් මේ සනීපේ දැන් ටිකට් එක අඩු වෙලා තියෙන්නේ. ඈ ටික වෙලාවක් තව යනකොට මේ අනිත් පැත්තට දින පැත්තට. ඊට පස්සේ අමාරු වෙන්නේ. ඊට පස්සේ හිතන්නේ මේක සුවේ නැගිටින්න කියලා. ඊට පස්සේ නැගිටිනවා. නැගිටලා ටිකක් වෙලා ගියාට පස්සේ ඊට පස්සේ හිතනවා නෑ නැගිටලා නෙවෙයි සුවේ දිනායි වාඩි වෙනවා කියලා. නැත්නම් ආන් වෙනවා කියලා. අවුරුදු 60ක 70ක සමස්ත ජීවිතේම කියලා කියන්නේ මේක සැප විඳා හෝ දුක් විඳා කියලා කියන්නේ මොනවද? ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කිරීම තමයි අපි මේ වේදනාව නිගාය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. වේදනාව කුකුලෝක මා කියලා ධර්මයේ සඳහන් කරනවා. වේදනාව සිය කුකුලක් වගේ මේක ඉක්මනටම නිරුදෙනවා. මේක යථාර්ථ වශයෙන් අවබෝධ කර නොගන්නා තැනස්සා මොකද කරන්නේ? මේක දැඩි ඕන එක නිත්‍යයන් කියලා අල්ලගෙන මේක වෙනස් වෙනකොට හරිම වැරදෙනවා. මෙන්න අපට දුක හට ගන්න ආකාරය. දෙන්නකනේ දුක හටගන්නේ අනිත් නිසාම නෙවෙයි. දුක හටගන්නේ අනාත්ම නිසාම නෙවෙයි. දුක හටගන්නේ අනිත්‍ය දේ පිළිබඳව අපි නිත්‍යයි කියලා දෙන සිතිවිලි නිසා. දුක හටගන්නේ අනාත්ම වූ දේ සමන්ත පාලනය කරන්න බැරි දේ සමන්ත පාලනය කරන්න පුළුවන් කියන වැරදි අකල්පේ නිසා දුක හටගන්නේ. ඒ නිසා අනිත්‍යතාවය නැති කරන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. අනිත්‍යදී අනිත්‍යමයි. ධර්ම දේශනා කරේ අනිත්‍යතාවය පිළිබඳව යථාභූත ඇති කරගෙන වෙනස් වෙන ලෝකයේ අභියස නොවෙනස් වෙන විදිහේ මානසික අධ්‍යයයක් ඇති කළ දෙන්නටයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. එනිසා මෙන්න මේ දේ ඇති වෙනකොට අස්සන්නාසාදී ඉන්ද්‍රියාස්ත්‍රයෙන් රූපස්කන්ධය ඇති වුණා නම් ඇති වෙනකොටම මේ රූපයේ පිළිබඳ වාංකල්ප ඇති කරගත්තාම නැති වෙනකොට නිරුදුණායි කියලා දැනගත්තාම යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ආස්වාදය දැනගත්තා ඒ අනිත්‍යජීවත් වෙනොත් ඒකම දැනගත්තා අස්සාද ආදීනව ආදීනව කියලා කියන්නේ මේ දේ හැමදාම එක විදිහට නෑ මේව වෙනස් වෙනවා මේව දුක පිළිස පවතින දේවල් කියන එක මුලින් දැක්කා. අන්න ඒ දැකපු කෙනා පස්වෙනි කාරණේ වෙන නිස්සරණයට පත්වෙනවා. ඔහු මේ පිළිබඳව තියෙන ඇලීම ආශාව ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒකටයි නිස්සරණය කියලා කියන්නේ. මෙන්න මේ නිස්සරණය සඳහායි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. පින්නතුනි මෙන්න මේ අපට පිළි අපට අපි අඳුරු කරන රූප පිළිබඳව වේදනාවන් පිළිබඳව අඳුර ගැනීම පිළිබඳව සංස්කාර පිළිබඳව නැත්නම් චේතනා පිළිබඳව විඥානීය පිළිබඳව කියන මෙන්න මේ කරුණු පහ මෙන්න මේ පස් ආකාරයකින් මෙන්න දකින්න. මොනවාද ආකාර පහ? සමුදය, අත්තංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියන. මෙන්න මේක නෝනේ යම් කෙනෙක් දැක්කනම් ඒ දැක්ක කෙනා බින්දුනේ ඇතිනා නිස්සරණයට පත් වෙනවා. ක්ෂණිකව මේ ඇති වෙලා නිරුද්ධ වෙන සත්‍ය නෝනේ දැක්කා. සමුදේ හට ගැනීම දකින්න කෙනා වියක් නැහැ කියන නැත්ති කියන අංකයට යන්නේ නැහැ. ධර්මානුකූලව කියනවා නම් උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. සත්‍යයේ දෘෂ්ටියක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් අත්ංගමේ දකින්න කෙනා ඇතේ කියන අංකයට යන්නේ නැහැ. සත්‍ය පුජ්‍යලේ ඇතයි කියන නැතයි කියන අංකයට යන්නේ නැහැ. සමුදේ දකින්න කෙනා ඇතිවීම දකින්න කෙනා පුජ්‍යලේක් නැහැ කියන අංකයට යන්නේ නැහැ. වැයවීම දකින්න කෙනා ඇතේ කියන අංකයට යන්නේ නැහැ. මෙන්න මේ අංක දෙකෙන් මත මෙදෙනට ඕන. දැන් උදාහරණයක් කියලා අපි මෙතන සබ්ජෙක්ට් කරෝ තින් හයියෙන් සබ්ජෙක්ට් එක තියෙනවද නැද්ද කියන ප්‍රශ්න වලින් උත්තර දෙන්න බෑ. දැන් අපිට එහෙනම් මේ සබ්ජෙක්ට් තියෙනවනේ. ඒ සබ්ජෙක්ට් අවදි වෙන්නේ නැති වෙනවා. දැන් උත් නැති වෙමින් ඉන්නේ නමුත් දෙකට තියෙන නිසා අපිට ඇටේ වගේ කියලා හිතෙනවා. නමුත් අපි යම් කිසි කෙනෙක් මේ සබ්ජෙක්ට් නිරුද්ධ වුණාට පස්සේ සබ්ජෙක්ට් නැහැ කියන අංකයට આવුවොත් මොකද වෙන්නේ? ඔව් ඇයි නෝච්චේ දෘෂ්ටියද? ඇයි මේ නිතර නැවතත් ඒ શબ્ද වන උපදවන කුළු? ඒ නිසා නැහැ කියන අන්තක අප ගන්න බෑ. ඒ වගේම ඇතේ කියන අන්තක යන්නත් බෑ. ඇතේ කිව්වොත් මොකද්ද? මේක නිරුද්ධ වුණා තේන ක්‍රිය කියලා පෙන්වන්න පුළුවන් වෙනවා. එහෙම පෙන්වන්නත් බෑ අපිට. ඒ හේතු ටික ඇති වෙනකොට ඇති වෙනවා නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ආගියට පින්නතුනි එක ළඟ ඉති පන්නන් 100ක් කියලා. එකනම් ඉතිපන්දන් 100ක් එකනම් තියනවා. අපි දැන් වෙච්චේ එක ඉතිපන්දමක් එකක් පත්තු කරනවා. ඊට පස්සේ ඒකෙන් අනිත් එක පත්තු කරනින් මම පත්තු කරනවා. මේ ඉතිපන්දන් 100ක් මේක විතර පත්තු කරාම කෙනෙකුට මොකද හිතෙන්නේ? අපේ මේ අතේ ආලෝකයක් තිබුණේ ඒකෙන් පළවෙනි ඉතිපන්දමට දුන්නේ ඒකෙන් දෙවෙනි එකට දුන්නා කියලා නේ. ඒක තමයි සාමාන්‍යම කේතන්නේ. නමුත් මේක දෙකලා තියෙනවා. එන්න දෙන්න මෙතන කිසිම දෙයක් අනිත්කට ගියේ නැහැ. මේ ඉදිපන්දමේ කලේ ඉර සමීපයේම තියෙන ඉදිපන්දමට අවශ්‍ය දැල් වෙන්න අවශ්‍ය සාධක ටික ලං කිරීම විතරයි කරන්නේ. ඒ සාධක කීපයක් එකතුනා. වාතය, රත්නිය ආදී මේ කීපයක සාධක ටික එකතු වෙච්ච ගමන් මෙතන පහන ගැලුණා. නමුත් මෙතන කිසිම දෙයක් එකට ගියේ නැහැ. ඉදිපන්දම් 100ක් පස්සකොල තියෙනකොට අපිට හිතෙන්නේ මේ සමාධි ඉදිපන්දම් මේ තියෙන කියලා. අර පළවෙනි යෙතිමේ ඉදිපන්දමේ ආලෝකය මම මේ හැම එකම තියෙන කියලා අපිට හිතෙන්නේ. එහෙම සමාන ලක්ෂණයක් තියෙනවා. යම් කිසි හැට බලන්නේ සමානත්වයක් තියෙනවා. තිබ්බට එහෙකින් තව දැනකට කිසිම දෙයක් ගියේ නැහැ. අපේ ජීවිතයත් වෙන මිනිස්සුමයි. උදා කාලේ පටන් අපේ හිත ගැන ගත්තොත්ින් අපිට යම් යම් මතකයන් තියෙනවා. රූපේ වුණත් ගත්තොත්ින් අවුරුදු 50 60ක පින්තූරණේක අවුරුදු 5 අරගෙන එක තැන තිබ්බොත්ින් යම් කිසි විදියේ පොඩි හැඳගැනීමක් තියෙනවා. නමුත් පිළිතුරු කිසිම දෙයක් එක මොහොතකින් තවත් මොහොතකට ගියේ නැහැ. භෞතික වශයෙන් ගියේ නැහැ. මානසික වශයෙන් ගියේ නැහැ. නමුත් කිසියම් සම්බන්ධයක් තියෙනවා. කිසියම් බලපෑමක් මේ දෙක කෙරෙහි තියෙනවා. තිබ්බට කිසිම දෙයක් නැති නම් අපි කියන්නේ නැහැ. මෙන්න මේක පිළිතුරු සමුදය අත්හංගම දකින කෙනා නෝනින් දකින දෙයක් නෙවෙයි. මෙන්න මේක අපි මනරින් තේරුම් ගන්නට ඕන. මේක මනරින් තේරුම් නොගත්තොත් අපට සංකාය දිහිය දුරු කරගන්න බැහැ. අනිත්යෙන් කතර ගන්න පුළුවන් දානමාන පිළිසුදුකාම වෙන පුළුවන් ජීවිත ලෝකෙත් යන්න පුළුවන් භාවනා කරනවා නම් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් අහසින් යන්නත් පුළුවන් නමුත් සෝවාන් වෙන්න නම් බැහැ. සෝවාන් වෙන්න නම් මෙන්න මේ අත්ති නැති ඇත නැත සමුදය අත්හංගම කියන මෙන්න මේ අන්ත දෙක නොවනින් තේරුම් ගන්නට ඕන. මේ අන්ත දෙකෙන් අපි බැහැර වෙන්නට ඕන. මෙන්න මේක ඇසින්නතුලී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දර්ශනයෙන් අපට ලබන්න පුළුවන් ප්‍රධාන අනුමානය. ඒ වගේම ස්කන්ධ පංචක යාන්ත්‍රයෙන් ඇතිවන ආස්වාදයක් නොවනින් දකිනවා. ආස්වාදයේ දකින කෙනා අර අටලෝ දහම අභියස ලාභ යස ප්‍රසංසා මේ ආදී සුභ පැත්ත පිළිබඳව තියෙන දැඩි ඇලීම දුරු කරගන්නවා. මොකද ඔහු දන්නවා මේක ආස්වාදයේ තියෙන වගේම වැඩි වෙලා මේක තියෙන්නේ නැහැ. මේක නිරුද්ධ වෙන දෙයක් බව දන්නවා. බොහෝ දෙනෙක් පිළිගන්නේ යම් කිසි රූපයක් දැක්කහම යම් කිසි පුද්ගලෙක් හඳුනාගත්තහම බොහෝම විට හරි ඉක්මනින් දෙහැදෙනවා. හරි ඉක්මනින් බොහොම ගුණ කතන කියනවා. මේ ආස්වාදයේ විතරක් නැති කියනවා. නමුත් මේ පුද්ගලයාගේම ළඟ පොස්ටා කඩුපාඩුවක් තිබගමම හරියට. අර දෙහැදෙනාට වඩා වේගින් හරියට. මේක අපේ යටදී ලොකු වැරදීමක් තිබුණා. ඊට පස්සේ අයින් කරනවා. ඊට පස්සේ අලුත් කෙනෙක් හඳුනා ගන්නවා. එයා දැක්කනවා පහදින් මෙයාට කොට දෙයි. එයා ටික දලක් පන්නනකොට තේරෙනවා. නෑ මෙයාත් එකගෙන මේ අයියා සයින් කරනවා. ඔබමම කියලා තේරෙන්නේ වයසට යන කම මැරෙන කම අපි කරන්නේ. අලුත් අලුත් දේවල් ලබා ගන්න කරත් එහෙමයි. ඒක විභාගයන් සමාජන වල සතුට වෙනවා. සතියක් දෙකක් දෙන එක සාමාන්‍ය දෙයක් වෙන ඊට පස්සේ ඊළඟ ඊළඟ කැටි ආවා. ඈ ඔබම කිව්ල කියලා තියෙන තුන සත් අධ්‍යාපනය කරා මම යනවා. පැකිනස්සන ලබනවා. පැකිනස්සන ලොක් එකට විදිහට යනවා. ඕන දෙයක් දෙන්න දෙන්න ලබනකොට ලබලා සතියයි දෙකයි වැඩි වුණොත් අවුරුද්දේ අම්මාදෙති. අපි ඉතන කලබුත් නැහැ. කෙනෙක්ව නිරුද්ධ වෙනවා මේක. නමුත් සාමාන්‍ය සම්මුති ව්‍යවහාරික කෙනෙක් ගන්නකොට අවුරුද්දක් විතර මේක තියෙනවා. ඊට පස්සේ කලකිරෙන ඇති වෙන්නේ. ඒක අකු වේලක් නිතමනා ඊළඟ කයක් කරා යනවා. වාහනයක් ගන්න කෙනා වුණත් එන්නේ. මුලින් බයිස් එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ එහෙ ලේ මේකේ රේවට යනවා. හැමදාම අපි අතෘප්ති කරගන්නේ පුනෝ ලෝකෝ අතිස්සෝ සංහාදාන්තෝ කියන්නේ මේක නුවණින් දකින කෙනා කියනතුනි ආස්වාදය ආස්වාදයෙන් පිට දැකිනවා. දකින්න මේක ස්ථාවර දෙයක් නෙවෙයි. මේක වෙනස් වෙන දෙයක්. මේ උපාදාන ස්කන්ධ පංචකයේ ආස්තිත්වයෙන් අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීම් සියල්ලක්ම අනිත්‍ය ස්වභාවය යුක්ත දෙයක් කියලා දන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නසතික කියලා සූත්‍රයක්. පස් කල්පයක් ඇඟිල්ලට අරගෙන නියපොතට අරගෙන අහනවා. මහණෙනි මේ පස් කල්පය තරම් දෙයක්වත් රූපේදී නිත්‍ය වශයෙන් ගතිතු දෙයක් තියෙනවා. වේදනාවේදී නිත්‍ය වශයෙන් ගන්න දෙයක් තියෙනවා. සංඥා සංඛාර විඥාන දෙන විස්කන්ධ පංචකයේම මේ නිය පිටට අගට ගත්තු තරම් දෙයක්වත් ඉස්සර දෙයක් තියෙනවා නම් වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ආත්ම වශයෙන් ගත හැකි තමන්ට කාරණය කළ හැකි දෙයක් තියෙනවා නම් මම නුඹලාට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ කියලා. තාම වැඩිවත් කරන්න නිය පිටටගත් සංස්කල්පය තරම් දෙයක්වත් නිත්‍ය වූ දෙයක් ආත්ම වශයෙන් ගත හැකි දෙයක් මේ විශ්වයේ තුල තියෙනවා නම් මම ඔබලාට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ නැහැ. ඒ වගේම පිටුදින ලක්ෂණ සෝත්‍රයන් දෙන මේ ස්කන්ධ පංචකේ දැනගන්න සම්මුතනිකායේ ඛණ්ඩ සංගුත්තේ කියන ඛණ්ඩ සංගුත්තේ තියෙන සියලුම සූත්‍ර මේ ස්කන්ධ පංචකේ නැවති අපේ මේ රූපය අපි මහා වටිනාය කියලා හිතන්න දේවල් ටික කියන ලොකු විස්තරයක් තියෙනවා. අපි හිතන්නේ මහා වටින දේවල් ටිකක් නියම පරිහරණය කරන්න කියලා. අන්න ඒ වටිනා දේ පිටමද වටිනා කමේ ස්වභාවය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කර පනසාන්නා බොහෝමයක් සම්මුත්තනිකායේ ඛණ්ඩ සම්මුත්තිය කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා. ඒ දේ සඳහන් කරනවා සිංහේ වනයේ ඉන්න සිංහේ උදෑසනට නැගිටලා හොඳට අතපය දෙක ඇරලා ඌ ගඩයම් කරා යන කලින් සිංහ නාදයක් කරනවා, මහා ගර්ජනාවක් කරනවා. මෙන්න මේ ගර්ජනාව කරනකොට කැලේ ඉන්න මුවන් සාවුර්ණනි අනිත් අසු බියට පත් වෙනවා, නැති ගැනීමක් පත් වෙනවා. බුදුහාමුදුර දේශනා කරනන්නේ වගේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ යන දේශනා කරනවා අනිත්‍යය කියලා. ඒ ස්කන්ධ පංචක අනිත්‍යය කියලා දේශනා කරනවා. මෙන්න මෙහෙම දේශනා කරනකොට ඇතැම් විට කල්ප ගාන ඉතාම දීර්ඝ ආස්ත ලබල පෙන දෙවරුට මේ ගැනෙනවා. මේ දෙවරු කාලයක් ඉඳාගෙන මේ වදිත්‍යය කියලා. මෙහෙම අහගෙන ඉන්න දෙවරු කැටි ගැනීමකට සම්පාවට පත් වෙනවා. ඇතැම් විට සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා බුදුරජාණන් වහන්සේලා සිය ගානක් පහළ වෙනකලු, ඇතැමිට දහස් ගානක් පහළ වෙනකලු විතරක් නෙවෙයි. ඇතැමිට අරෝහාචර බ්‍රහ්ම ලෝක වල නේව සංඥා නාසඤ්ඤායත මේ වගේ බුදුරු ලක්ෂ ගානක් පහළ වෙන කාලවල එක අසභාවකින් ඉස්සත් දැනෙනවා. මෙන්න මෙවැනි දීර්ඝායුෂ සත්‍යයන් හිතන්නේ එක නිසයි කියලා. බුදුවරේ පහළ වෙලා මෙන්න මේ අනිත්‍ය සංකල්පයේ දේශනා කරනකොට ලෝකයට අර බුදයන්සන සිංහ නාදය කරනකොට වනයේ ඉන්න සිංහයා අර අනිත් සත්තු බියට පත් වෙනා වගේ ලොමු දැක ගැනීමට සැටි ගැනීමට පත් වෙනා වගේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ප්‍රකාශයෙන් අර දෙවියන් බ්‍රහ්මයන් නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න අය සැටි ගැනීමට පත් වෙනවා. එන්නතුනි මෙන්න මේ අනිත්‍යතාවය නුවණින් අවබෝධ කරගන්නයි අපට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. එතකොට ඒ කාටකින් සමුදේ දකිනවා, අනිත් පැත්තෙන් අත්ංගමේ දකිනවා, ඒකේ ආත්මාදී දකිනවා, ඒ වගේම ආදීනව දකිනවා. ඒ තුළින්ම නිස්සරයට පත් වෙන නිවගෙන තියෙන හැලීම ටිකෙන් ටික අඩු කරනවා. හැලීම අඩු වෙන නම් තියෙන තුනේ තන බුදුහාමුදුරෝ අනුශාසන රාජ්‍ය දේශනා කළා කියනවා. මේ රූප ආදී ස්කන්ධ පංචකේ නෝනින් දකින්න, ඇතිවීම නැතිවීම නෝනින් දකින්න. ඒ වගේම ආයතන 12 ඇතුළත බලන්න මේවා. ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආයතන 12 ඇතුළත අනිත්‍ය සාධය ආදී නුවණින් දකින්න. ඒ වගේම ධාතු 18 අටවස් ධාතු. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී වර්ණය සඳහන් කරන ධාතු 18 නුවණින් විදර්ශනා කරන්න. ඒ වගේම නාම රූප හැටියට විදර්ශනා කරන්න. මේ අවබෝධය තුළින් පිටින් යමට මෙන්න මේ පිළිබඳව කාලයක් තිස්සේ ඇතිවන කියන දැඩි ඇල්ම දුර වෙනවා. ඒ ඇල්ම දුර වෙල යන මාවතේ මූලික පදනම තමයි පිටුනේ සක්කාය දිට්ඨිය දුර වීම. සක්කායයේ දෙවිය කියලා කියන්නේ මෙන්න මේ උපාදාන සංග පංචකයේ පිළිබඳව තියෙන ගැඩි ඇල්ම සහ මේ සමාජයේ වස්තුවේ පාවිච්චි කරන්න පුළුවන් කියන වැරදි පිළිගන්න. ඒක ආකාර විස්තරකට දක්වනවා. රූප හතතෝ සමරපස්සති. රූපය සමාජයේ කියලා හිතනවා. රූප වන්තම ආස්ථාන සමරපස්සති. ආත්මයේ රූප මැදයන් කියලා හිතනවා. රූපේ ආත්මය කියලා කියන්නේ අපිට පේන භෞතික රූපේ ආත්මය කියලා හිතනවා. ඒ වගේම ආත්මය තමයි මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන දෙයක් ආත්මයක් කියන මේ ආත්මය රූපයක් සහිත දෙයක් කියලා හිතනවා. ඒ වගේම අත්ත්වේවා රූප සම්මුපන්තයි. ආත්මයේ රූපයක් කියලා කියලා හිතනවා. ආත්මය කියලා දෙයක් දෙනවා. ඒ ආත්මයට රූපේ පැටගෙන තියෙන්නේ කියලා හිතනවා. ඊළඟට රූපස්මින් වාස්තන රූපය කියලා දෙයක් දින ඒ රූපේට ආත්මයක් දැක්කගෙන තියෙන්නේ විතරයි. වේදනා සංඥා සංඛාර විඥාන ආදී වශයෙන් අනිත්මා අනිත් හතරකට එහෙමයි. ඒකට මේ එක හතර ගානේ පහකට හතරවර පාවිච්චි කරයි. මේකට කියනවා වෙන ත්‍රිවිධ ආහාර සංඛාය දෙන්නේ කියලා. යම් කිසි කෙනෙකුට මේක නොහොනින් දකින්න පුළුවන් නම් ඔහු දකින්න මේ වාස්තු ලෝකයක් තියෙනවා. වේදනාවක් තියෙනවා සංඥාවක් ඇදගෙන තියෙනවා. නමුත් වේදනාවක් තිබ්බට මෙන්න පුදුලෙන්නේ නැහැ. පුද්ගල භාවයේකින් ටික දුර වෙනවා. ඒ දුර වෙන්නේ නිකන් නෙවෙයි පින්නතුනි. හිතේ තියෙන මහා පරමේ ටිකෙන් ටික නේ දිවි කියන්නේ. දැන් ජීතර ගැන මේ වෙනතු මහා බරක් දැන් ඔළුව තියන්නේ. ඒ ලක්කට ඒ බරක් අරගෙන මෙයා නමුත් කෙනෙකුට නොනින් දකින්න පුළුවන් නම් මේ ගෙදරන් කියන එකක් තියෙන්නේ මේක සීගිරිය මාත්‍රෙන් මේ කරුණු රාශියක එකතු වීම කියලා නොනින් තේරුම් ගන්න පුළුවන් නම් ඔහු දන්නවා කලින් ගියත් තිබෙන්නේ නැහැ පස්සේ ගියත් තියෙන්නේ නැහැ දැන් මේ සීගිරිය මාත්‍රයක් වශයෙන් ගෙදර විතරක් නෙවෙයි අනිත් දරුවන් මේ හැමදාම වෙනස් වෙන දෙයක් මේ අවබෝධය ඇති වුණා නම් පිනතුනි හරියට උදෑසනට නැගෙනහිර දෙසින් ආලෝකයේ මහලෙම එක්කම ලෝකයේ තියෙන ඝන අන්ධකාරය දුර වෙනවා වගේම ලෝකයේ සත්‍යයන් නැගී පිපිනවා වගේම අපේ ජීවිතවලත් මහා පිපිදීමක් හටගන්නවා. ඒ පිපිදීම වෙනතුරේ නිකම් පිපිදීමක් නෙවෙයි. මහා දුක් බරක බිම පිපිදීමක් එක්ක ඇතිවන ප්‍රබෝධයන් පිපිදීමක්. අන්න ඒ தත්ත්වයේ නුවණින් දැනගත්තනම් තේන බින්දුවම මම රූපං රූපයේ තේන පිටක් කියලා දකිනවා. මේ තේන රූපය හැට තේන පිටක් වගේ වෙන දෙයක් නැහැ. වේදනා කුබුලුවම වේදනාව සිය කුබුලක් වගේ ඇතුළ නිරුද්ධ වෙන දෙයක් කියලා දන්නවා. මරීචෝක මාඥා සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක් කියලා දන්නවා. මේක කියලා කියන්නේ අපි දන්නා මේක සම්දකිනවා. දවල් කාලේ ඈත පාර රද්දලා තිනුට ඈත වතුර වගේ පේන එක නිරුද්ධ. මරිච්ච උපමා සංඥා හඳුනගෙන තියෙන දේවල් සියවත්. නිරුද්ධක් නැති. සංඛාරා කද රූපම. සංස්කාර චේතනා සමාරච් කරන කර්ම ශක්තිය පේන තුනේ හරියට ඉහළ හඳන් වන්නේ. ඉහළ හඳ පේන තුනේ අපට හිතෙනවා මේක හරියට දිය කියලා මේකෙන් එක ගලව ගලව යනවා. නමුත් අන්තිමෙන් හරියක් වාගේ එකක් කියලා එකක් මැදින් හම් වෙනවා. නමුත් මේකත් බලනවා ඉස්සෙල් සක්මන්දයන් නෙවෙයි කියන එක තේරෙනවා. කර්ම ශක්තිය අපි නුවණින් දකිනවා දකිනකොට අපි දන්නවා අපි කරන කුසල අකුසල කර්ම ශක්තිය නිරෝධ වෙනවා. නමුත් ඒ අතරේ සතර ගැන කර්ම ශක්තියකුත් තියෙනවා. ඒුණත් ඒකත් කර්මක්ෂය කරන්න පුළුවන් දෙයක් කියන එක සමාන නුවණින් දකිනවා. එතකොට මෙන්න මේ වගේ පින්තුනි රූපාදී ස්කන්ධ පංචකයේ සමාන වෙන්න ගන්නවා. මෙන්න මේ අවබෝධයත් එක්කම පින්තුනි අපට ලැබෙන ඊළඟ ප්‍රධානම ප්‍රතිලාභය තමයි මෙහෙම සිත දිගින් දිගටම වැඩිමේ අනිසංසකා වැඩිමේ මාවත දේශනා කළ දෙන බුදුහාමුදුරුවෝ. විශේෂයෙන් බාහ්‍ය ධාරුචීරයට දේශනා කරපු කාරණය. බාහ්‍ය ධාරුචීරිය දිනක් බුදුහාමුදුරුවෝ හමු වෙනට ආවා. ඔව් බොහොම දුරට හැර ගවාගෙන ආවේ. බුදුරේ ගෝලිය පහල වෙලා යන කියලා දැනගෙන. විහාරස්ථානට යනකොට බුදුහාමුදුරුවෝ විහාරස්ථාන ඉන්නේ නැහැ. මහත්සේ පිටපානේ වැඩම කළා. ස්වාමීන් වහන්සේලගෙන් අහුවු බුදුහාමුදුරුවෝ එළියට. ස්වාමීනාන්දර සඳහන් කළා බලන්න වහන්සේ දින්න පාට වැඩම කළා කියන්නේ. කොයි පැත්තටද ගියේ කියලා අහලා ඒ පැත්තට ආයි ගියා බලන්න. ගිහිල්ලා බුදුහාමුදුර මහා මගෙට හමුණා. ආමේට අවස්ථාවේදී වාය කියන ස්වාමීනි මම ධර්ම දේශනා කරන්න. බුදුහාමුදුර සඳහන් කරන වායනේ වාණේ කියන වෙලාවට මෙරි මේ පින්න පාට වැඩම කරපු අවස්ථාව කියලා සඳහන් කරනවා. මම බුදුහාමුදුරට එහෙම කියන්න එපා. ඔබ වහන්සේ ජීවිතේ අනුග්‍රහය කියලා දන්නේ නැහැ. මගේ ජීවිතේ අනුග්‍රහය කියලා දන්නේ නැහැ. ඉක්මනට මට බණට කියන්නේ. දෙවිනවතාවක් කිව්වා, තුන්වෙනිවතාවක් කිව්වා. ඊට පස්සේ බුදුහාම කල්පනා කරලා ඉන්නේ ආ මිනුම් කියන්නේ කියලා තුන්වෙනිවතාවක් විතර බුදුහාම බලන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු තිරණයක දෙනවා. ඒක තමයි ලක්ෂණය. ඊට පස්සේ බුදුහාමුදුරු අර මහා මගදීම මාර්ගයට ධර්ම දේශනා කළා. ඒ වන් හිතේ වාක්‍යයේ සිටිතබ්බන් දෙත්තේ දෙත්තමත්තං සුතේසුතමත්තං මුලේ මුතමත්තං එඥාදේ විඤ්ඤාතමත්තං කියන. එහෙනම් වාක්‍ය මෙන්න මෙහෙම ඉක්මෙන්න. කොහොමද ඉක්මෙන්න ඕන? යමක් දැක්කනම් දැක්කම් දැකීම මාත්‍රේ විතරයි. අහුවනම් ඇසීම මාත්‍රේ විතරයි. ඒ වගේම නාසයේ දිව ශරීරයේ කියලා ඒ තුනටම එකක් කියන්නේ මුත කියලා මුතේ මුතමත්තං යමක් පිළිබඳව දැනගත්තනම් ස්වභාවයෙන් තේරුම් ගන්න ඉච්චරයි විඤ්ඤාතයේ විඤ්ඤාතමත් සංකිතට පිළිලා නාන ඉච්චරයි කියලා. හැබැයි මේකේ කියන්නේ පිළිතුරේ අමතක කරන්න කියලා. අමතක කරන්න කියලා මෙන්න මේ දේශනා කළේ රහතන් වහන්සේ කියන දැක්කම යාව හඳුනගන්න ආකාරයෙන් දැක්කත්. අමතක කිරීම නෙවෙයි. අමතක කිරීම නෙවෙයි මේ අස්සන්නා සාදී ඉන්ද්‍රියවට අරමු වෙනකොට කෙලෙස් මාසයෙන් ගැනීම නවත්වන්න දින ගැනීම. ඒ සකන පිළිතුරේ හිත වාචින බල දෙන්න ඕන. බාහ්‍ය සතරම්වා ಗುಣධම් භාවිත කළා බුපිනි විශේෂයෙන්ම ආසන්නම බුදුරජාණන් වහන්සේ කරන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දැඩි විදිනේ භාවනා කරපු කෙනෙක්. ඔහුට හේතු සම්පත් තිබුණා. හේතු සම්පත් තිබුණ නිසා මේ අනුශාසනා වහලේ කෙටි අනුශාසනා වෙන බාහ්‍ය රහත් බවට පත් වුණා. පින්නතුනේ මෙන්න මේ අනුශාසනාව අපි පිළිපදිනවා නම් ඒ පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කරුණු සම්මන්නනවා. මේ පිළිතුරු ධානිතා වඩන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. 152 වෙනි සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. යම් කෙනෙක් එහැට රූපයක් දැක්කනම් දැකලා ඇති පිය ගහන මොහොතක් වගේ සාමිතක කලකින් ඒ පිළිවඳ වදින ඇලීම් ගැටීම් දුර වෙනවා. කොච්චර ඉක්මන්ද කියලා කියන්න පුළුවන්. කලින් සත්‍යයක් අහන කෙනාට ඒ සත්‍යය අතුරු සැනක් අහන මොහොත. අතුරු සැනක් ගන්න කියලා කියන්නේ. අන්නේ අතුරු සැනක් අහන මොහොතකදී කන පිළිබඳව මේ ඇල්ම කනට හවුත් සත්‍යය ගැන ඇල්ම දුර වෙනවා. දැන් යන දෙනකොට ඉන්නේ මහාන කොට ඉඳලා ඉන්නේ බණත් එහෙම මමද කරමුද කියලා. ඔය බණත් අමරේ කරාට කමන්නේ නැහැ දිනු. මෙයා බයින්නේ මමද කරන්න පුළුවන් මට්ටමට ආපු ගමන. ඒ කියන්නේ තමන් සම්බුදම නිදේශී දවසේ නම් කරන්නේ. සමහර අය මේක වරදවා තේරුම් ගන්න මූලදිම මේ ඔක්කොම බහැර කරන ඊට පස්සේ. හරියට දැන් ගහකට යන්නේ ඉනිමගක් තියෙනවා. ඉනිමග මුලදිම ඉනිමග අයින් කරන සමහර අය. අනිත් කවදා හරි මේ ඉනිමග අයින් කරන එකේ ඉනිමග ගහ මුලදිම අයින් කරනවා. එයාට මොකද වෙන්නේ? ගහට යන්නවත් බැහැ වැටෙන තියා ගහට නගින්නවත් බැහැ. ඒතකොට ඉනිමග අයින් කරන අවස්ථාවක් තියෙනවා. ඒ ඉනිමග අයින් කරන්නේ ඉනිමගින්ම ගහට ගිහිල්ලා. ඒ නිසා සමහර අය ධර්මයක් වරදවා තේරුම් ගන්නවා. අරගෙන මේ ධර්මයෙන් තියෙන නිර්වාණ ප්‍රතිලාභය දක් නෙවෙයි සුගතිගාමී වීමට තියෙන ප්‍රතිලාභය ලක්ෂණ කර ගන්නවා සමහර අය. අපි ඒ නිසා නෝනින් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අනන්ත සත්‍යයක් එනකොට අසුරු සැනක් ගන්න මොහොතක් වෙන කාලයකදී ඒ පිටමදව තියෙන කෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් ගන්න ස්වභාවය අනුවැන්දනවත්ෙන් ගන්න ස්වභාවය නිරුද්ධ කරනවා. ඊළඟට නාසය. නාසය ගැන කියනවා හරියට නෙළුම් කටකට නෙළුම් කොලයකට වතුර ටිකක් දැම්මොත් නැමෙච්ච එක පැත්තකට ඇලවෙලා තියෙන නෙළුම් කටකට වතුර ටිකක් දැම්මොත් ඉස්තනිකව ඒ නෙළුම් කටේ වතුර බින්න නැදෙන්නේ නැතිවෙන්න වෙනවා. අන්නේ වගේ නාසයට යම් ආග්‍රහණයක් ආවනම් ඒ ආග්‍රහණය පිළිබඳව දැනීම ඉදාම සුදුමකට ලැබීවද? ඊළඟට සියව. දිනෙන් යම් විතරක් ඉඳලා අංක සාස්වාදයක් ගැනීමක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච දේ පිළිබඳව පින්නතුනි හරියට ජීව අගටගත්තු කෙන දිනස්සනිකව ජීවෙන් පැහැරවල එළියට යනවා වගේ. සල්ප මොහොතකදී අර ජීව ඇතුරු කළා ඇතිවන ආස්වාදය නැත්තන් හැලම දුරු කර ගන්නවා. ශරීරයට ස්පර්ශයක් දැනෙලා අපි සැලමක් ආසාවක් තෘෂ්ණාවක් දෘෂ්ටියක් මානයක් හටගන්නවා. අන්න ඒ මාන්නයේ පිටු ශක්තිමත් පුරුෂයේ නවක වතක් දීපු කරන වේලාවකදී දීපු කලාවක් නවනවා දිනාම පිටි වේලාවකදී ස්පර්ශය ඇතුලෙන් නැතිවෙන ඇන් හඳුරු කර ගන්නවා කියන්නේ. සීකට සිටිවිල්ලක් ආවනම් ධර්මාරම්භණයක් ආවනම් ඒ ධම්මාරම්මණයේ පිළිබඳව තියෙන හැඟීම උපමාවක් දක්වනවා. හරියට ඉතාම ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? ශනිචරිය වතුර දින නිවිලා යනවා. අන්න මේ වගේ සිතට දැනෙන වැරදි අදහස් ප්‍රපංච සහිත සංයෝජන සහිත සිතිවිලි විස්තරිකව නිරෝධ වෙනවා. මෙන්න මේ බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාට. ඔන්න මේ බාහිර කොච්චර නම් මේ උපමා භාවිත කරද්දී කොයිතරම් හරි සංගතියද. බුදුහාමුදුරුවෝ මේ නතු උපමාවක් ගන්නකොටින් ආයි ඊට වඩා නැන්න මේ උපමාවක් දෙයකට කාටවත් කියන්න බෑ. ඒ ගන්න උපමාව උපරිම උපමාව තමයි ගන්න. දැන් බලන්න ඇහැට උපමා කළේ ඇහෙන් දකින්න රූපෙට ඇසිපිය ගන්න එක. එතෙන් තමයි ගන්න උදාහරණය. කනට ගත්තේ අසුරු සන ගන්න එක. ඊට පස්සේ නාසයට ගත්තේ අර නෙළුම් පස. ජීවට ගත්තේ කියලා බින්ද ජීවත් එක්කම සම්බන්ධ එක. ශරීරයට ගත්තේ ශරීරයත් එක්කම සම්බන්ධ එකක් හත. මානසික ගැස්සේ ඊටත් වඩා සියුම් එකක් ආරහත් වෙච්ච භාණයනේ. එනොදි මෙන්න මේ වගේ අවබෝධයක් ඇති වෙන කෙනා බාහිර ඉන්ද්‍රිය පුද්ගලයා ආයිත මන්සේ තනි කර්ම සමාධිය වර්ධනය පත් කර ගන්නවා නේද? ඊතරපත් කරගත්තු මේක නම් කොහොමද? ඒ පුද්ගලයා අමනාප අරමුණකදී අමනාප විදියට නැත්නම් අසුභ අරමුණක් නම් අසුභ විදියට උඩ බලන්න පුළුවන්. සුමාරමුණක් නම් සුභ විදියට බලන්න පුළුවන්. ඒ වාගේම අසුමාරමුණේ සුභ හැදින් දකින්න පුළුවන් නම් ඒකත් පුළුවන්. සතේ කැතකල්ලා සතේ නැරිලා සුබන හමන වෙලාවකදී ඒක උනා සුභ විදියට මෙහෙම කරන්න පුළුවන්. ඉතාම පිළිකුල් දියක් පිළිකුල් නොවේ කියන මෙහෙම කරන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් පිට පාති වැඩම කරනකොට අර ලාදු රෝගියෙක් කියන්නේ ඇහිලා කැටන මාත්‍රේ. ඒක අයින් කරන එක වැරදුනා. අපි නම් දැන් මේ භාජනත් එකම අයින් කරන්නේ. තමයි එහෙමයි නේද? මම ගෙවලක තියෙන බඩු වෙනම කෙනෙක් මරණ පස්සේ අයින් කරනනේ. ඇදෙන්ට පන්සල ඉන්න දෙනවනේ. දැන් ගහේ ඔක්කොමඩිකින් හම්බෙන්නේ මේව බාර ගන්න ඉතින්. අපි මේ වගේ තමයි ඉන්නේ. කෙනෙක් මරණ පස්සේ පොත්ත උරවල නැරිච්චාගේ නම් ධාරේ නම් දෙවියන්ගේ කච්චේ බලවල තමයි ඉඳගන්නේ. ඉතින් ඒ ඔක්කොම බැහැර කරලා තමයි බයක මේ වගේ. ඒ තරම් පිළිගොල් කරනවා. නමුත් හිත වත්න කරගත්තු කෙනා ඕනම අසුබ දෙයක් සුබහැකෙන් මෙහි කරන්න පුළුවන්. ඕනම සුබ දෙයක් ක්ෂණිකව අසුබහැකෙන් මෙහි කරන්න පුළුවන්. සුභාසුභ දේ පිළිබඳ මේ දෙකම නිරුද්ධ කළා උපේක්ෂාවට පත් වෙන පුළුවන් නම් උපේක්ෂාව අනුවත් වෙන පුළුවන් විදියට හිත පහළ කරගන්න. මෙන්න පිළිතුමි මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව නුවණින් මෙහි කිරීමෙන් අවසානයේ අප ලබන ප්‍රතිඵලෙමි. මෙන්න මේ සඳහායි පිළිතුරු බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. මේක තමයි පිළිතුරු අපේ ජීවිතය ගැනීමට මහ වටිනාම සම්පද සම්ධර්ම. මේ සත්‍ධර්මයේ තරම් වටින දෙයක් මේ තුන් ලෝකෙම නැති නේද? මේක තමයි මහා බරක් දිමින් කියන්න තියෙන අන්තරණය. බාර හවේ පංචස්කන්ධෝ බාර කියලා කියන්නේ මේ පංචස්කන්ධයට බාරහාරෝච පුද්ගලෝ බාරහාර වෙනම කියලා අපි කියනවා. බාරහාර කියන්නේ බිනුති බුදුහාමුදුරු දේශනා කළේ මේ බර ගෙනියන පුද්ගලයා. බාර දානං දුක්ඛං ලෝකේ මේ බර තෘෂ්ණා දෘෂ්ටි මානවකින් ගත්තනම් ඒකට කියනවා බාර දාන කියලා. ඒ බාර දාන කියන එක තමයි මහා සුඛං. බාර නික්ඛේ පනං සුඛං. අන්න ඒ බරට ස්කන්ධ පංචකයට තියෙන ඇල්ම බිම තිබ්බනම් මහා බරක් දිලින් තිබ වගේ බාර නික්ඛේ අනන්තුකම් බාර පිනින් දීීම හැකියාවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේකෙන් විඳුනේ බාර සූත්‍රයෙන් අපට දෙනා සාධනාව. එනිසා අපේ අපට අප සංසකෝති වෙන සැබෑ උරුමයයි මෙන්න මේ අංග පංචකය. ඒ උරුමය පින්නතුනි අපි දැඩිව ග්‍රහණය කරගෙන සිටියොත් අපට දුකයි. ඒක අත්හරින් අත්හරින් අපට කැපදැයි. මේ පිළිබඳ විවිධ උපමා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හරියට ආහස යන කටේ කුල්ලෙක් මත් කැබැල්ලක් කටේ දාගෙන ගියොත් අනිත් ගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා කොටනවා. නමුත් යන්ති වෙලාවක මත් කැබැල අත්හැරිය නම් අත්හැරපු මොහොතේම අනිත් සතුට කියන්නේ මත් කැබැල වෙත යන මාර දුක නැතිවෙනවා. ওই වගේ උදාහරණ රාජ්‍යකින් බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙන්න මේ පිළිබඳ ඔබ නැරම දුර කරගන්න කියනට. මේ සඳහාය පින්නතුනි හැම දහම් පදයක්ම විවිධ න්‍යාය වලින් විවිධ විශ්ලේෂණ වලින් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරයි. ඒ නිසා මේ දහම එක තරම් අපේ අහමු අහන ධර්මයානුව අපි සිතමු යෝනිසෝ මනසකාරය දිනු කරගනිමු. ඒ ඔස්සේ සති සම්පජඤ්ඤය දිනු කරගෙන ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ජීවිත සුචරිතය වඩලා අතර සතිපට්ඨානේ සත්‍ය කොච්චාගේ වැඩිමෙන් විද්‍යා යමු කිය සාන්තර කරගන්නට අපි හැම දෙනාම අන්දිමු. ඒ සඳහා නිර්වාණ සරණින් මේ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාතර සම්බන්ධල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින තීපමේ දායකත්ව සිදුරමින් ආර්ථිකයේ හපුවාරක දියණියට සත්‍රාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම විදේශීය රෝහලක ප්‍රතිකාර ලබන සොහේරියවන ජීවිතිකා සොහේරාවන ජීවිතක අම්බුවාරක මහත්මයාට සත්‍රාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අවුරුදු 7කට පෙර මේකේ තමන්ගේ ප්‍රියානන්ද මහත්මයාට මොඩක් කියනකට බලාපොරොත්තු වෙනවා. හේරුකා ජයසිංහ මහත්මිය බලාපොරොත්තු වෙනවා මේගිය ජේ.එන්. ෆ්‍රැන්සිස් ප්‍රියානන්ද ඇතුළු. ඒ වගේම මේ වෙනවන අච්චම්ම ඇතුළු වෙන ආදිමිති මන් මොඩක් කියනකට ඒ වගේ හඳුන්වන්න ඉස්සර තියෙනවා. ඒ සියල්ලම මේ පිළිබඳව තීබන් කරගන්න. නම් සියල්ලම නෝඩ අමනාප වෙනවා. එතකොට මේ සියලුම බලාපොරොත්තු සිද්ධ වේවා. මේ සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන පින්තුන්ගේ ඒ යහපත් බලාපොරොත්තු සිද්ධ සිද්ධ වේවා. දෙවියන්ගේ දෙහන් ආරක්ෂාවෙන් ඉරකවරණයෙන් කියන කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිහිපත් කරන ජේ.ඒ. ෆ්‍රැන්සිස් මහත්මයා එක් මේරිනෝ නම් මහත්මිය ප්‍රධාන යම් සාඥාත්මක ආදීන්ති බලාපොරොත්තු විනෙස්නම් ඒ වගේම මේ ඇත්තනමින් මේ වස්තු බලාපොරොත්තු විනෙස්නම් ඥානාත්මක සංකල්පනා ඒ සියලුම ඥාතිවරුන් මේ පින්මන මොදන්ව ඒ තමගේ සතර ජීවිත සුවපත් වේවා කියන කතමි ඥාතිකත් පින්මන මොදන් කිරීමක් වශයෙන් සාධාරණ පාරක් කරගන්න. එන්න කරගත්තේ පොණ්ඩයන් යන්නේ බලෙන් මේ පිළිතුරු සම දනාටම දෙවෙනි පින්කම් වඩා සිට කරගන්නට දෙවියන්ගේ දෙහැමි ආරක්ෂාව රැකවරණයත් කළ සේවා කියන කතමින් අපි දෙවෙනිපත් පින්මන මොදන් කරවමු. ආකාශකාජුම්මස්සා දේවානාං ගාමිනිකා පුඤ්ඤං සම්මන්නුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශකාජුම්මස්සා දේවානාං ගාමිනිකා පුඤ්ඤං සම්මන්නුමෝදිත්වා චිරං රක්ඛන්තු සේසනං ආකාශත්තාය බුම්මස්සා දේවාං මහින්දිකා පුඤ්ඤං සම් අනුමෝදිස්සා චිරං රක්ඛං සුතං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් තහවඩන පූජා කිරීම ආදී වන්දන ඉලක්ක කරගන්නේ සියලු පුණ්‍යස්කන්ධයේ ඵලයෙන් මේ හැම දිනාටම මෙලවත්ින් දීලා පිරෝගී සම්පත් විනාශයෙන් සම්පත් කළ සේවා විශේෂයෙන් මේ පින්තුන්ට මෙවැනි කංකුල කරන්න පරිසරය සංකාමින එකගාවදන් සාසනා කරන කරතර ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන වාසීන් සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින්තුන්ට ශීලාදී ගුණ දාම් පුරා ගැනීමට උදව්පකාර කරන ඒ උපස්ථාන කරන සියලුම පින්තුන්ට මේ දින ඒකාකාරයෙන් හේතු වාසනා දෙමින් හැමගේම මෙලොව ජීවිත සුවපත් වේවා පරලොව ජීවිත සුවපත් වේවා සාන්තනුබෝලව උතුම් මොණිමත් දෙවියන්ටේවා පිළිගන්නා දුක්ඛං පරිසංචෙනින් දුම්හා භයං පරිසංචෙනින් භයං සෝකම් පරිතාචනින්තෝකා කුන්තු සම්මේති පානිනෝ දුකින් තේන ආත්ම දුකින් නිදෙත්වා දේන් තේන ආත්ම ඣට මොේ Bond 2 ෛිහශ බ මිමට ඔමිමි ඨිරන් ඔමිමි කිමිරන්.